2013 වසරේ 12 මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාරකයන් අනිත්‍ය බව දකින්න, යථා දර්ශනේම දකින්න. අත නිබ්බින්දති දුක්ඛේ තමයි දුකෙන් අත මිදීම. නිත්‍ය කර ගැනීම තමයි දුක. සියලු සංස්කාරකයෝ අනිත්‍ය බව දැක්කනම් ඒක තමයි දුකෙන් අත මිදීම. ඒ විදියට වැඩපිළිවෙලක් පුරුදු කරගෙන යෑම තමයි ඒ සමග්ගෝ, ඒක තමයි මාර්ගය. අත නිබ්බින්දති දුක්ඛේ, දුකෙන් අත මිදෙන. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේ සමස්ත ක්‍රියාවලිය තුල අනිත්‍ය වඩන්න ඕන, අනිත්‍ය දියුණු කරන්න ඕන. එතකොට ඔබ ඉගෙනගත්ත ජනප්‍රිය අනිත්‍ය බවකුත් තියෙනවා. හැබැයි අපි කියලා දීපු පැහැදිලි, නෙවරදි, නිර්වුල් අනිත්‍ය භාවයකුත් තියෙනවා. අන්න ඒක හොඳට තෝරගන්න ඕන. එහෙමනම් අපි කියලා දුන්නු අනිත්‍ය මොකන්ද? කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවට නෙමෙයි අනිත්‍යයි කියලා කියන්නේ. මොකටද අනිත්‍යයි කියන්නේ? මේක සුදු පාටයි, මේක නිල් පාටයි කියලා නිත්‍ය කරගන්නවා. මේ ලෝකේ පුළුවන් ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕනම විදියකට නිත්‍ය කරගන්න. දැන් ඔය වෙනත් ආගමිකයෝ ඉන්නෝ සත්ව ඝාතනේ ඉතාම හොඳයි, ඒක පූජාවක් කියලා හිතනවා. ඒක ඒගොල්ලෝ නිත්‍ය කරගත්ත විදිය. පැහැදිලි නේද? එතකොට එක එක නිත්‍යයන් වලට, නියමයන් වලට, ආකල්ප වලට බැස ගැනීමේ හැකියාව මිනිස්සු ළඟ තියෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක නිත්‍ය කර ගැනීමක්, නියමයක්. එහෙමනම් මේ නියමයන් ගොඩක් මත තමයි මේ මනුස්ස විඥානයේ සංඥාව පවතින්නේ. ඊළඟට ඊට වඩා වෙනස් ආකාරයකට දැකපු ගමන්ම එතන ඇති වෙන්නේ මොකක්ද? අර තමන්ගේ නියමයට ප්‍රතිවිරුද්ධ වූ සංඥාවක් දැర్శණය වීම තුල කම්පනයක් හට ගන්නවා. ඒක තමයි හේතුව. අපි බෞද්ධයෝ වෙන්නේ, අපි කතෝලිකයෝ වෙන්නේ, අපි මුස්ලිම් වෙන්නේ, අපි හින්දු වෙන්නේ අන්නේ නিত্যතාවය පදනම් කරගෙන. එහෙම නැත්නම් එහෙම දෙයක් නැහැ. අපි ස්ත්‍රීන් වෙන්නේ, අපි පුරුෂයන් වෙන්නේ ඒ නিত্যතාවය පදනම් කර. දැන් පුංචිම කාලේ ගෑනු ළමයි තුත් හෙළුවෙන් එහෙම හෙදිව, පිරිමි ළමයි තුත් හෙළුවෙන් එහෙම හෙදිව, දැන් දුවන්නේ නැහැ. හේතුව දැන් අපි ගැහණු බව දන්නෝ, පිරිමි බව දන්න නිසා හෙලෙන් දුවන්නේ නැහැ. හැබැයි පොඩි කාලේ එහෙම නිත්‍ය කරගත්තද? එයා මම ගෑණු ළමෙක් කියලා හිතන්නේ නැහැ. අනේ මම පිරිමි ළමෙක් කියලා හිතන්නේ නැහැ. ඒ වගේ අර කුඩා මනසක තිබුණු ඒ නොබෙදෙන දර්ශනය බොහොම සහනශීලීව තිබුණා. ඊට පස්සේ දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න බෙදීම් සහිත ඥානයක් ඇති කරගන්නෝ. ඒ බෙදීම් සහිත ඥානය තුල මිනිස්සෙකුට පුළුවන් නොයෙකුත් වේදනා, නොයෙකුත් සංකල්පනා, නොයෙකුත් දේවල්, නොයෙකුත් මතවාද ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ මතවාද තුල දුක් වෙනවා, මතවාද තුල සතුට වෙනවා, මතවාද තුල කම්පණය වෙනවා මිනිස්සු. ඒව තමයි මිනිස්සුන්ගේ නොයෙකුත් ප්‍රශ්න කියලා කියන්නේ, ගැටලු කියලා කියන්නේ, මානසික අසහනකාරී තත්වයන් කියලා කියන්නේ ඒකයි. දැන් එවැනි දේවල් දුරීභූත වුණොත් එහෙම ආයේ තින් ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි, ආතතියක් නෙමෙයි, කිසිම කාරණයක් නෙමෙයි. ඇයි පෙරේදා රුසියාවේ ඉඳලා ළමයේ කතා කරා, ඒ ළමයා විශාල වශයෙන් මානසිකව වැටිලා මොකද්ද කියලා බලනකොට යාළුවෝ ටික එක ළමෙක් වල්ලලා මෙයාට විහිළු කරනවා. ඒ තුල විශාල කම්පණයකටපත් වෙලා මේ ළමයා අධ්‍යාපනය අඩාල කරගන්න මට්ටමකට ඇවිල්ලා. මං කිව්වා ඉතින් අපිට වගේ නම් ඒ වගේ දෙයක් වුණොත් එහෙම අපි ඒක බොහොම hina වෙලා බොහොම සාදරයෙන් ආදරයෙන් ඒක පිළිගන්න ක්‍රමවේදයක් අපි ළඟ නම් තියෙනවා. ඔය දරුවගේ එච්චර මනස දියුණු වෙලා නැහනේ. මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න. කෝවට විරුද්ධ වෙන්න විරුද්ධ වෙන්න. ඒ ඈත් එක්ක හැප්පෙන්න හැප්පෙන්න. ඔය ළමයට තවත් ඔය නම කියලා පටබඳින්න පටන් ගන්නේවි. ඒ නිසා ඊට පස්සේ එහෙම දේවල් කියනකොට ඒවට hina වෙලා සන්තෝෂයෙන් ඉන්න කියලා. ඒ තමයි ස්වභාවයේ හැටි. දැන් අපිට පාසලක උණක් නමක් හදන්නේ අපි අකමැතිම දේ. මටත් ඒ කාලේ හරි නමක් හැදුවා. මට කිව්වේ ඔලු බක්ක කියලා. මම එදා ඒ දවස්වල මගේ ටිකක් මේ ඔලු ලොකුයි නේ මේ වෙන්නේ. ඔලු ලොකුයි මොලෙත් ඒ වගේම ලොකුයි. හරි මේ ඉතින් ඒ නිසා මට කොණ්ඩෙත් වුණාම මීටත් වඩා ලොකු දෙකක් විතර ඇති මේ වගේ. එතකොට උර හිසට වඩා ලොකුයි ඔළුව. ඉතින් ඒක සාධාරණයි. ඉතින් ඒගොල්ලන්ට පේන දේ. ඇයි මම පොඩ්ඩක් ඒකට රිජෙක්ට් එකක් දෙනවා. ඇත්තෙන්ම මට ගහනවා මම ඒකට කිව්වොත් ඒ නිසා ඒකම කියලා දුවන්න විහිළුවට කරන්න මේ බයිට් කරගන්න කියුවා. ඒක තිබුණා. අපිත් ළමයින්ට කොරවක්ක කිව්වා, කාක්ක කිව්වා, එක එක නම් අපිත් කිව්වා ළමයින්ට කිව්වා. ඒ ඔක්කොම අර තරහ යන දේවල් තමයි. ඊට පස්සේ අපේ අම්මා තමයි කියලා දුන්නේ, ඔයා උකට කලබල වෙන්නේ හේ අලුතවක කියන වැඩි. ඊට පස්සේ නම් කියලා බයිනයිට මේ අයිස්ක්‍රීම් එක අරන් ආගානේ අරන් දෙන්න කිව්වා ගිහිල්ලා ඉවරලා. එතකොට ඔක කියන එක නතර වෙයි කිව්වා. ඒ වගේ අපි තේරුම් කර ගන්න ඕන මේ තියෙන්නේ සංඥා පන්දතියක්. ඉතින් දැන් නම් එහෙම කිව්වට මුකුත් හිතෙන එකක් නැහැ. ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. හේතුව සංඥාවල් වල එළඹගෙන එල්ලිලා ග්‍රහණය කරගෙන නැති නිසා. සියලුම ගැටලුකාරවලට හේතුව අර මමත්වයේ සහිත සංඥාව කෙළඹ ගැනීමයි. කාලයට පැමිණීමයි. කාලයෙන් තොර වුණාට පස්සේ එයාට පැමිණෙන කිසිම නින්දාවක්, කිසිම ප්‍රශංසාවක්, කිසිම ලාභයක්, කිසිම අලාභයක් එයාගේ කර නොගෙන මේ විශ්වය තුළ ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. අසංකාරික මනසකින්, අවේදීත මනසකින්, නිරහංකාර මනසකින් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඒ අපූර්වත්වය තියෙනවා. ඉතින් ඔහොම දැන් සමහර මේ බණ අහලා හවල් සාමින් වහන්සේලා මට බයිනෝ කියලා ඇවිල්ලා කිව්වා. ඒ බණුන් අරගෙන ඇවිල්ලා මට කිව්වා. මං කිව්වා ඔය බාන්න තියලා තියන්න මගේ ගෘහයේ මේසයක් හදලා නැහැ. කැබිනට් හදලා නැහැ. ඒ නිසා ඔය බාන්න නැවතත් ගිනින් දෙන්න. මට ප්‍රමාණයි කියන්න තියෙන්නේ. ඒ සායනහන්සලාට අපි අදත් ගරු කරනවා, ආචාර කරනවා. ඉතින් ඒ කාලයකට එහෙමද මේව කියලා මොනව හරි රැවටීමකින් මොනව හරි කියලා මුලා වීමකින් මොනව හරි කියලා ආයෙත්ින් කාලයක් ගියාම හොඳයි, මිත්‍රයි. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා කිසිම ලස්සන හෝ අවලස්සන හෝ ප්‍රසන්න හෝ අප්‍රසන්න හෝ ඒ ලබා දෙන තෑගි භෝග තියලා තියන්න මා තුල කැබිනට් හදලා නැහැ, මේස හදලා නැහැ, ගබඩා හදලා නැහැ. පූර්ණ විශ්වයේ සියලු ලෝක ධර්මතාවයන් නැති වෙනවා. වය ධම්මා සංඛාරා හැටියට ගලාගෙන යෑමක් සිදු වෙනවා. ඒ ගලාගෙන යෑම තියෙන්නේ ලෝකේ ලෝක නිරෝධයත් තුල. එහෙම ගලාගෙන යෑමකුත් නැහැ. ඒකයි ස්වરૂපය. ලෝක නිරෝධය තුළ ගලාගෙන යෑමකුත් නැහැ. මොකද හේතුව ඇති වෙවි, බිඳි බිඳි නැති වෙවි යන ස්වභාවයකුත් නැහැ ලෝක නිරෝධය තුළ. ඒක තියෙන්නේ ලෝකයේ මත. ලෝක නිරෝධය තුළ හට ගැනීමක් ඇති වෙන්නේත් නැහැ, බිඳීමක් ඇති වෙන්නේත් නැහැ. ඒක තමයි ස්වභාවය. එතන ඉඳගෙන අත්හරින්න දෙයක්වත් නැහැ, අල්ලගන්න දෙයක්වත් නැහැ. ඒක මාත්මේ කීයේ මට කිව්වා සංඥාසෝ ඔය දේවල් අතහැරලා දාන්න. කියලා ඉවර වෙලා මේවට ආසාවක් තියනව නේද මේ පන්සල් වලට වාහන වලට වාත හැරලා දාන්න කියලා මම කිව්වා මට අතහරින දෙයක් නැහැ හේතුව අතහැරලා කියන්නේ අත අල්ලගත්තේ නැති කෙනෙක් කොහොමද අතහරින්නේ මට අතහරින්න දෙයක් නැහැ අතහරින්න පුළුවන්කම තියෙන්නේ ග්‍රහණය කළොත් අල්ලගත්තොත් විතරයි අතහරින්න තියෙන්නේ ඒ නිසා අතහරින්න දෙයක් නැහැ කියලා එතකොට ඉතින් උත්තරයක් නැති වෙනවා ඒක තමයි ස්වභාවය මානසික තියෙන ස්වභාවය ඥාන දර්ශනය පැවැත්ම ගුණය එවන් වූ ගුණයකට ඔබේ මනසත් පාත්‍ර කර ගැනීමෙන් ඔබට පුළුවන්කම තියෙනවා මුළු ලෝකයක් එක පැත්තක් අරගෙන ඇද්දත් Tamanට එක පැත්තක ඉඳලා කඹේ අදින්න පුළුවන්. තනියෙන් මුළු ලෝකයක් එක පැත්තකට ප්‍රතිවිරුද්ධතාවයක් ඇති කරගත්තත් Tamanට එක පැත්තක ඉඳලා ඒ කඹේ ඇදලා දිනන්න පුළුවන්. ඇයි හේතුව මහු අකාලික බලය විශ්වයට විශ්වයේ ශක්තිය සහිතයි අකාලික බලය විශ්ව ගුණයකින් යුක්තයි අර ලෝකයේම තනි තනි මිනිස්සුන්ගේ ළඟ තියෙන්නේ පටු මමත්වයේ බලය පමණයි අකාලික බලය සමස්ත විශ්වයේ බලය එතනට එකතු කරන්න පුළුවන් එකතු කරාම අර මමත්වයේ කුඩා කුඩා දේවල් ටික හරියට අර කූඹින් ලක්ෂ කෝටි ගාණක් එකතු වෙලා කඹේක එල්ලිලා ඉන්නවා. නමුත් එක ඇත් රජෙකුට පුළුවන් අර කඹේ හැදගෙන යන්න. තේරුණා නේද? විශ්වීය බලයෙන් යුක්ත ඥාන දර්ශනයකට පුළුවන් සමස්ත ලෝකයක් එක පැත්තකට දාලා අර කූඹින ලක් වගේ එක පැත්තක ඉඳන් අදින්න පුළුවන් ජයග්‍රහණය කරා. එතරම් බල සම්පන්නයි විශ්වීය ඥානයේ විශ්වීය ගුණය. ඒක හඳුන ගන්න, ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්න, තේරුම් කර ගන්න. මොනම ආකාරයකවත් වෙවුලල යෑමක් වරේ, ගැස්සිලා යෑමක් කරේ, කයින් මොනවා හරි වෙනසක් දැනීමක් හරි සිදුවීමට අවශ්‍යයි කියලා කියන්නේ නැහැ. තමන් මානසිකව තමන් ඥානමය වශයෙන් කොහොමද තමන්ගේ බුද්ධිය ඥානය ගලාගෙන යන ක්‍රමවේදය ඒක අපි තේරුම් කරගන්න ඕනේ ඒක ඊටාම යහපත් ආකාරයට නිවැරදි ආකාරයකට නිවැරදි නිරෝධ සංඥාවකට ධර්මය පදනම් කරගත්ත සද්ධර්මය පදනම් කරගත්ත ගලා යෑමක් එමත් නැත්තම් දර්ශනීය වීමක් ලෝකෝත්තර දර්ශන ශක්තියක් ඔබ තුල නොසිඳෙන නොබිඳෙන තත්වයකට පාත්‍ර වුණාද නැද්ද කියන එක පමණයි ප්‍රයෝජනවත් වෙන්නේ. ඒසා වෙන කිසිම ආකාරයක වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. අර වෙනසාරයට වුණා වගේ මෙයාට වුණා වගේ වෙනසක් ඇති විය යුතුයි කියලා හිතන්න එපා. මේ යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින දර්ශනයක් නිසා මොනවා හරි දෙයක් මෙතන එලවන්න හරි පෙරලන්න හරි ළඟා කරගන්න හරි දෙයක් නෑ. මෙතන කිසියෙක් නැහැ නැති වෙන්න ඕනේ කියලා හිතන්නවත් මෙතන කිසියෙක් ඇති කරගන්න ඕනේ කියලා හිතන්නවත් මෙතෙන්ට යමක් කැඳවගන්නේ කියලා හිතන්නවත් මෙතනින් යමක් පළවා හරින්න ඕනේ කියලාවත් හිතන්න අවශ්‍ය කරන්නේ සියලු සංඥාවල් මමත්වයෙන් යුක්තයි. සියලු ක්‍රියාවන් මමත්වයෙන් යුක්තයි. සියලු ගැටීම් මමත්වයෙන් යුක්තයි. සියලු බැඳීම් මමත්වයෙන් යුක්තයි. සියලුම ආකල්ප මමත්වයෙන් යුක්තයි. එහෙමනම් මේ මොහොතේ ක්‍රියාවලිය මේ මොහොතේ ගවේෂණයට පාත්‍ර කරන. ඒ පාත්‍ර කරනකොට ඔබට තේරෙයි මේ මොහොතේ මම මොන වගේ ධර්මතා තුළද ඉන්නේ ධර්මයට එකඟවද ඉන්නේ ධර්මයට එකඟ නැතුවද මේ කල්පනා කරන්නේ සිතන්නේ බලන්නේ දර්ශනය කරගන්නේ කියන කාරණේ තේරෙන්න පටන් ගන්නවා. එසා ධර්මානුකූලව බැලීම සදාහම් ඇස සදාහම් ඇස ඉතේ සදහම් ඇස තමයි චක්කුං උදපාදී කියලා අර බුදුහාමුදුරුව ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරේ. සදහම් ඇස කියන්නේ, සදහම් කියන්නේ සත්‍ය වූ යහපත් වූ ධර්මය. දකින ඇස සදහම් ඇස. දැන් පුතජ්ජනයන්ට තියෙන ආකල්පමය ඇසක්, දෘෂ්ටිමය ඇසක්. දෘෂ්ටිගත වුණු මිනිස්සෙක් ළඟ තියෙන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියන සංකල්පය. අත්වාදයක් පරවාදයක් තමයි තියෙන්නේ. ඒ පරවාදයේ තුල අත්වාදයේ තුල ඇතිවන්නේ විශේෂ කම්පන. මෙසේ නොවේවා කියලා හිතමු තැන එසේ වුණොත් කම්පන. මෙසේ වේවා කියලා හිතපු තැන එසේ නොවුනොත් කම්පන. ඒ තමයි අත්වාදයේ තුල පරවාදයේ තුල ඉන්න කෙනාගේ ස්වභාවය. නමුත් එසේත් නොවේවා මෙසේත් නොවේවා කියලා හිතනවා නම් කිසිම ආකාරයකට සංඥාවකට බැසගන්නේ නැත්නම් එතෙන්ට වේදනාවල් ගෙනියන්න, එතෙන්ට සංඥාවල් ගෙනියන්න, එතන කම්පණය කරන්න මේ ලෝකේ කිසිම පුජ්‍යලයකට බෑ. ඒ නිසා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා කම්පණය කරන්න බෑ, මහරහතන් වහන්සේලා කම්පණය කරන්න බෑ. ආර්ය ශ්‍රාවක යම් ප්‍රමාණයකට කම්පන වේගයක් හැදුවත් එයද කම්පණය කරන්නට බෑ. මොකද පුතජන ශක්තියකට වඩා එය ඊටාම ප්‍රබල ශක්තියක් වන නිසා එය කම්පණය කරන්න පුළුවන් කමක් නැහැ. සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන්. දුක්ඛ සත්‍ය හොඳටම පැහැදිලි කරගන්න. මොකද්ද දුක්ඛ සත්‍ය? මේ සංස්කාරක ලෝකය තුල අගයක්, වටිනාකමක් දෙන්නට කිසිම දෙයක් නැත. මට ඇලෙන්න දෙයක්වත් නැහැ, මට ගැටෙන්න දෙයක්වත් නැහැ. මිනිසුන්ගේ සමහර ආශාවල් තියෙන ජීවිතේ පරදවා යන ආශාවල්. මේ අතහැරීම ජීවිතයේද අතහැරීමක්. ජීවිතයේ පරදවා යන ආශාවල් තියෙන ලෝකයේ ජීවිතයේද අතහැරීම අතිශය දුර්ලභ වූ කාරණයක්. මායාට අයිති සියල්ල මේ මමයි කියලා සංඥා කරගෙන ඉන්න අතර මායාට අයිති සියල්ල මායාට ලබා දීම මේ ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයයි. ඔහු ජීවත් වෙලා සිටියේදී මරණයට පත් වූ කෙනෙක්. ජීවත් වෙලා සිටියේදී මරණයට පත් වූ කෙනෙක්. මගේ මෑණියන් ධර්ම අවබෝධය කරගත්ත දවසේ අය කිව්වේ මිය ගියා කියලා මරණ දැන්වීමක් ගහනවා නම් අද තමයි සුදුසුම දවස කිව්වා. ආයිගේ මරණ දවසක ගහන්න යන්න එපා. අද තමයි මරණ දැන්වීමක් ගහනවා නම් ගහන හොඳම දවස අද තමයි මලේ මම. ඊට පස්සේ මැරෙනවා නම් මැරෙන්නේ මේ ශරීර කූඩුවක්. මම කියන කෙනා මලේ අද? අර නාමික පුජ්‍යලත්වයේ තුල කෙනා මලේ අද කිව්වා. ඒකේ තුමේගේ වචනය. ඒක හරි ශ්‍රේෂ්ඨ වචනයක්. ඒ තුමියම හදපු වචනයක් තියෙනවා. මෑණියන් වහන්සේම මෙන්න මෙහෙම කිව්වා. අපේ අම්මාගේ මල්ලේ කෙනෙක් ඇවිල්ලා කතා කරනකොට අපි කිව්වා බලන්න ශ්‍රේෂ්ඨ ධර්මයක් අවබෝධ කරගෙන ඉන්නේ පොඩ්ඩක් අහලා බලන්න. කියලා කිව්වා. කිව්වහම මේ මොකද්ද අක්කේ මේ කියන්නේ, මේ මොකද්ද අවබෝධ කරගත්ත ධර්මේ කියලා ඇහුවා. අපේ මල් අපේ අම්මව එක පාට වචනයක්, ලස්සන වචනයක් කිව්වා. ඒක මම ලෝකේ කොහෙවත් අහලා නැහැ වචනේ. මල්ලියේ ඉන්ද්‍රියන් පහම එල්ලුම් ගස් තියන්න කියලා කිව්වා. ඉන්ද්‍රියන් පහම එල්ලුම් ගස් තියලා දෙන්න කිව්වා. එතකොට පුදුමාකාර සහනයක් තියෙනවා කිව්වා. ඒ නිසා මම මගේ ඉන්ද්‍රියන් පහ මැරුවා. ඉන්ද්‍රියන් පහ මරලා ජීවත් වෙන හරි සහැල්ලුයි. මොකද කන නිසා තමයි අපි කම්පණය වෙන්නේ, ඇහැ නිසා තමයි කම්පණය වෙන්නේ නේද, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා, මනස නිසා. මේ සමස්ත අර එක මුලක්. මනස කියන්නේ ඉන්ද්‍රියන් පහෙන් තොර වූ දෙයක් නෙමෙයි. ඉන්ද්‍රියන් පහම එකට අල්ලලා බැඳලා හරියට අර අශ්ව කරත් එක, අශ්වය අපි හිතමුකෝ කීප දෙනෙක්, හතර දෙනෙක්, පස් දෙනෙක් බැඳලා ඉවරලා ලණු ටික එකට අල්ලලා එහෙම දක්වනවනේ. එහෙම නැත්නම් රූකඩ නැට්ටුම් කරන අය මේ ඇඟිලි ටිකේ අර ඔවුන්ගේ සියලුම නූල් ටික පටලවගෙන මෙහෙම ඇඟිලි වලින් නටවනවා. ඒ වගේ මනස කියලා කියන්නේ ඉන්ද්‍රයන් පහේ මන් සන්ධිය. එතන පස්මන් හන්දිය. මනස තමයි පස්මන් හන්දිය බවට පත් වෙන්නේ. ඒ හන්දියෙන් තමයි මේ ගනුදෙනු මාරු වෙලා ඒ මේ අත ගමන් කරන්නේ. එසම ඉන්ද්‍රියන් පහ අතහැරියට පස්සේ පුදුමාකාර ජීවිතයක් නේද ලැබෙන්නේ. අතීතයේ තියෙන්නේ උතන, අනාගතයේ තියෙන්නේ උතන, ඉන්ද්‍රියන් පහේ පස්මන් හන්දියේ තියෙන්නේ, වර්තමානයේ තියෙන්නේ උතන, සියලු ආකල්ප තියෙන්නේ උතන, සියලු දෘෂ්ටීන් තියෙන්නේ උතන, සියලු සංවේදනා තියෙන්නේ උතන. උතන තමයි නින්දා ලබන්නේ, උතන තමයි ප්‍රශංසා ලබන්නේ, ඔතන තමයි මධ්‍යස්තව ජීවත් වෙන්නේ. ඒ නිසා පස්මන් හන්දියේ ඉන්නේ නැත්නම් හරි ෂෝක්. පස්මන් හන්දියේ දෙලා රස්තිය අදු ගන්න නැතුව පොඩ්ඩක් පස්මන් හන්දියෙන් ඉවත් වෙන්න. පස්මන් හන්දියෙන් දුරු වෙන්න. දුරු වෙලා ඉඳලා බලන්න පුදුමාකාරයි පස්මන් හන්දියේ සිදු වෙන දේවල්. එයත් එක්ක එයාට ගැටලුවක් නෙමෙයි. තේරුණා නේද? විශ්වයක් අයිති කරගෙන ජීවත් වෙන කෙනෙක්, සමස්ත විශ්වයක් අයිති කරගෙන ජීවත් වෙන කෙනෙක්, විශ්වයක් අයිති කරගත්තාම කොහොමද? පැහැදිලිවම ඔහුට සම්පූර්ණ අයිතිය ලියාපදිංචිය විශ්වය තුල ලැබෙනවා. මුළු මහත් විශ්වයම ආරම්භයක් නැහැ, අවසානයක් නැහැ. විශ්වයේ ස්වභාවය ඒකයි. විශ්වය කියන්නේ ඒකට ඒකේ වට ප්‍රමාණයක් කියන්න පුළුවන් කමක් නැහැ. විශ්වයේ, විශ්වයේ ලෝකේ කියන්න පුළුවන්, විශ්වයේ කියන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ අනන්තයි අකාලිකයි. මේ ආස තුල, භවය තුල කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ අනන්ත වූ අකාලික වූ විශ්වය හා සමානයි නිර්වාණය. ආකාසෝ න ජායති න මීයති න චවති න උපජ්ජති කිව්වේ ඒකයි. මේක උපදින එකක්, මැරෙන එකක් නෙමෙයි. අහස බලන්න, විශ්වය ගැන මුලින්ම කතා කරේ කවුද? විද්‍යාඥයන්ට වඩා ලස්සනට පැහැදිලිව නිරෝල මහරහතන් වහන්සේලා, බුදුහාමුදුරුවෝ. ඒ ලෝකේ බෝල රවුම් කියලා කවුද මුලින්ම කිව්වේ කියලා සාමාන්‍ය පෙළ විභාගයට මගෙන් ඇහුවාම මම ලිව්වේ බුදුහාමුදුරුවෝ කියලා. හැබැයි මට ඒකට ලකුණු හම්බුන්නේ නැහැ දෙන්නේ. නමුත් මං දුන්නේ නැති වුණත් මං ඇත්ත කියන කෙනෙක්. ඒ නිසා මම කිව්වා බුදුහාමුදුර කියන. මොකද මම දන්නවා බුදුරජාණන් වහන්සේ පාත්‍රයක හැඩයකින් යුක්තයි මහණෙනි කියලා කිව්වා. මේ පෘථුවිය, මේ පෘථුවිය වායු ගෝලයේ මත තියෙනවා, වාතයේ මත තියෙනවා කියලා කිව්වා. කොහොමද පාත්‍රයක් හොඳට බලන්න, මෙහෙම පාත්‍රේ පියන වහල උඩ රවුම් පියන ඒ කාලේ මැටි පාත්‍ර තියෙන අර පොඩි අල්ලන කැලලකුත් එක්ක බැලුවාම ලෝක බෝලේ හැටියට නිදර්ශනයකට පෙන්වන්න පුළුවන් පාත්‍රේ. ආයිසි කතාවන්නේ ළඟම තියෙන දේනේ පෙන්වන්නේ. මේ පාත්‍රයට හා සමානයි. තේහෙව් බුදුරජාණන් වහන්සේ එවැනි ආකාරයකට අපිට පෙන්වලා දීලා තියෙනවා, පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ කරුණ කාරණා. ඒ නිසා මේ විශ්වීය ධර්මය ඔබට මහා සැනසිලිදායක තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. නිසා ඔබ වහාම ඉන්න තැන දුක්ඛ සත්‍ය තේරුම් ගත්තනම් ඔබට ගැලවීමට හැකියාව තියෙනවා. ගැලවීමට උවමනා කරන ධර්ම කාරණා පිළිබඳව පරිශ්‍රණය කර ගැනීමෙන් ඔබ ඒ දෙසට දවසින් දවස, මොහොතින් මොහොත ඇදී යාමෙන් ඔබට යම් දවසක පුළුවන්කම තියෙනවා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න. අපි හිතමු ගඩොල් ගොඩාක් තියෙනවා. ගඩොල් කැට එක එක අපි ගෙනියනවා වෙනත් තැනකට. එකයි ගෙනියන්නේ, එක වෙලාවකට ගෙනියන ගඩොල් ගොඩම උස්සන් යන්න බෑ. එක එක ගඩොල් කැටයක් ගෙනියනවා තවත් තැනකට. ඊට පස්සේ කාලයක් යනකොට කොහොමද වෙන්නේ? අර තිබුණු තැන gadul ගොඩ අයින් වෙලා අලුත් තැනකට gadul ගොඩ යනවා. ඒ වගේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දෘෂ්ටි නොගන්නා වූ සිල්වත් බව. දෘෂ්ටි නොගන්නා වූ සිල්වත් බව වඩන්න, දියුණු කරන්න. දවසින් දවස දවසින් දවස දවසින් දවස දෘෂ්ටි නොගන්නා වූ සිල්වත් බව. අද දැන් මේ දේශනේ එක දවසකින් එක දෘෂ්ටියක් නැති කරගන්න. ආයි දේශන අහන දවසකදී අහන පැයක් තුලදී ඔබ තුල තියෙන එක අඩුපාඩුවක් නැති කරගන්න. එක දර්ශන ක්‍රමවේදයක් තුල තිබුණු දුර්වලකමක් නැති කරගන්න. ඒ තමයි ඔබගේ ජයග්‍රහණී පියවර. ඇසිරි පාද කන්ද උදාහරණ ගත්තොත් එක පඩියක් දවසකට නගින්න. අපි කියන්නේ එක කොටසක් කියලාද? හැකි තරම් හැකි ශක්ති ප්‍රමාණයක වේගයකින් යන්න ඒ ගමන. ඒකයි වැදගත්කම. එවිට කාලයක් යනකොට අර දෘෂ්ටි විසුද්ධිය කියන එක ඇති වෙනවා. මොනෝ දෘෂ්ටි විසුද්ධිය කියන්නේ? විසුද්ධිය කියලා කියන්නේ සුද්ධිය කියලා කියන්නේ පිරිසුදුකම. සම්පූර්ණ සිතේ ඇතිවන පිරිසුදුකමක් ඇති වෙනවා. දෘෂ්ටි නැහැ. කිසිම දෘෂ්ටියක් නැහැ. දිට්ඨිංච අනුපගම්ම. ගම්ම කියන්නේ ගන්නෝ අනුපගම්ම. දෘෂ්ටි නූපදවන. දෘෂ්ටි නොගන්නා වූ සීලවා. සීලේ අන්න බුදුහාමුදුරන්ගේ සීල වෘත සීල නෙමේ. සමාව වෙන්න කියන සිද්ධ වෙනවා. පන්සීල්, අටසීල්, දසසීල් කියලා කියන්නේ වෘත සීල. වෘත සීල නෙමේ. වෘත සීල වලින් මේ රට පාලනය කරන්න බෑ. ඒකනේ ඇති වෙලා තියෙන තත්ත්වේ. මේ යුද්ධ ප්‍රශ්න කලකෝලහල මේ ඔක්කොම ඇති වෙන්නේ ඇයි? දෘෂ්ටි වලට පාත්‍ර වෙච්ච මිනිස්සු තුලින් ඒක කරන්න බෑ. නමුත් මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන එක ඇති කරගත්ත මිනිස්සු තුල අර දෘෂ්ටි වලට දැඩිව බැස ගන්නා වූ ගුණේ නැති නිසා, අගතිගාමී නොවන නිසා තමන්ගේ සංකල්ප තුල හානියක් නෑ. වරදක් වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ආතති නැහැ, ප්‍රශ්න නැහැ. ඒකයි ස්වභාවය. එනිසා වඩාත් සහනශීලී ජීවිතයක් එතන උපදව ගන්න පුළුවන්. වඩාත් නැනවත් ආකාරයෙන් බලන්නට පුළුවන්. අනුන් කෙරෙහිවත් තමන් කෙරෙහිවත් ඉක්මන් වෙලා කලබල වෙන චරිතයක් ඒ තුල නැහැ. බොහෝම විද්‍යාත්මකව විමසුන්නසකින් බලන්නට පුළුවන්. ස්වභාව ධර්මයේ තුල ගලා යගෙන යන ජලපහරක් වාගේ ක්‍රියාත්මක වෙන සිතක්. ගංගාවක් ඉඩ හදාගෙන ගලාගෙන ආවේ නැහැ. ඉඩ තියෙන තැනින් ගලාගෙන මෝදට ආවා. ඒක තමයි ඔය ගඟ හැටියට අද පිළිගන්න. ඔක කවුරුත් හදපු එකක් නෙමෙයිනේ. කැලණි ගඟ කවුද හැදුවේ? කවුරුත් හැදුවේ නෑනේ. අර වැව හැදුවේ මේ රජුරු කියලා තිබ්බර. කවුද හැදුවේ? කළු ගඟ හැදුවේ කවුද? කැලණි ගඟ හැදුවේ කවුද? කවුරුත් හැදුවේ නෑ. ඒ නිසා ගඟ තියෙන ගල් පර්වත බිඳගෙන කඩාගෙන හදාගෙන ආපු එකක් නෙමෙයි. ඒ ගලාගෙන ආපු දෙයක්. ඉඳ තියෙන තැනින් ගලාගෙන ගලාගෙන ගිහිල්ලා තමයි මහා සාගරයට පාත්‍ර වෙන්නේ. ඒක තමයි ස්වභාවය. ස්වභාව ධර්මයේ තුල ක්‍රියාත්මක වීම තියෙන්නේ තමන්ගේ හිත තුල. මෘදු භව, අනතිමානී භව එතන හට ගන්නවා. ඉතින් ජලය තමයි උදාහරණයට ගන්නේ අනතිමානී ගුණයටත් මෘදු භවටත්. ජලයට පුළුවන් ඕනම විදියකට හැඩ ගැහෙන්න. පොඩි වීදුරුවකට දැම්මහම පොඩි වීදුරුවක හැඩයක තියෙනවා. ලොකු භාජනයකට දැම්මහම ලොකු භාජනයක පැතිලි හැඩයකට තියෙනවා. නොයෙකුත් වෛවාරණ හැඩ තියෙන එකකට දැම්මහම මේක වෛවාරණ හැඩයෙන් යුක්තව හැඩ ගැහෙනවා. ජලය තමයි අනතිමානී ගුණයේ තියෙන නිදර්ශනය. ජලය, ඒ වගේම ඔය තෙල් වර්ග අනතිම ඕනම පැත්තකට නම්ශීලී. මට එක වෙන්නත් පුළුවන්, දෙක වෙන්නත් පුළුවන්, තුන වෙන්නත් පුළුවන්, කිසිවෙක් නොවෙන්නත් පුළුවන්. දැන් මේ සමහර අයට තියෙන ප්‍රශ්නේ තමයි අපිට එකම වෙන්න ඕන. මම දෙවෙනිම වෙන්න ඕන. එතකොට ප්‍රශ්නය අපිට එක වෙන්න ඕනත් නැහැ, දෙක වෙන්න ඕනත් නැහැ, කිසිවෙක් නොවෙන්න ඕනත් නැහැ. සමහර අය ඉන්නවා මම හරි හොඳ කෙනෙක්, මං හරි සිල්වන්තයි. ඒකට ප්‍රශ්නයක්. මං කියන්නේ මම සිල්වන්තත් නැහැ, මං දුස්සීලත් නැහැ. මට එහෙම ඉන්න ඕනේ කියලා අදහසකුත් නැහැ, මෙහෙම ඉන්න ඕනේ කියලා අදහසකුත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මනස නිදහස් වෙනවා, මනස සංසුන් වෙනවා, රිලැක්ස් වෙනවා. ඒ නිසා කම්පන තරංග වේග අවම කරන්න, දුරු කරන්න, නැති කරන්න ඒ තුලින් අපිට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ස්වභාවය තමා තුල ඇති කරන ආකල්පමය ගුණයක් තියෙනවා. ඒකනේ සමාජය තුළ මානසික ආතති හටගෙන ළමයි සියදිවි හානි කරගන්නේ. හරි මෙහෙ වෙන්නේ, ආ මේ ප්‍රශ්නේ නිසා මට හරි ප්‍රශ්නයක් වෙයි කියලා අර සෙල්ෆෝන් එකක් අහුවෙලා ළමයා ටයි එකෙන් දාගත්ත බිල්ලේ වල ස්කෝලේනේ. හැයි ෆෝන් එකේ තියෙන්නේ නැති පිරිමි ළමයෙගේ දෙන්නේගේ ෆොටෝ එකක් තියෙන්නේ නැති මොනවා හරි ටිකක් යාලු ඩවුන්ලෝඩ් කරපු ටිකක් තියෙන්නේ ඇති. ඉතින් මං ස්කෝල් වලට ගියාම කියන්නේ සමාහලලාට දරුවෝ මගේ ෆෝන් එකේ නම් මම දාගන්නේ. නමුත් අපි උනන් තරුණ කාලේදී ඔහොම දේවල් කළා. ඒක බය වෙන්න ලැජ්ජ වෙන්න කාරණයක් නෙවෙයි, කොළු කාලේ කාලේ හැටි කියලා ඒකට හිනා වෙන්න පුළුවන් මනසක් හදා ගන්නවා මිසක් ඕකට බය වෙන්න ඕමනා කාරණයක් නෙමෙයි. එච්චර බය වෙන්න ඕමනා කාරණයක් නෙමෙයි කියලා. ඒ නිසා ඒ එවැනි කම්පන තරංග වේග හැදෙන්නේ අර තමා කෙරෙහි තමන්ගේ රාමෝන් තුල අනවශ්‍ය විදියට සකසා ගැනීම. ඉතාම පොඩි දෙයක් වුණත් ඉතාම ප්‍රබල ලෙස ගන්න පුළුවන්. දැන් මම දන්න මම යාළුවෙක් හිටියා. ඒ යාළුව මට අඬ ගැහුවා මේ එයාගේ ගෑනු ළමයාත් එක්ක එකට තියලා ෆොටෝ එකක් ගහලා දෙන්න කියලා. ඇත්තටම මං කිව්වා මේ පිස්සු වැඩ කරන්න එපා. ඕක තමයි සලා අමලා දාතරට කතා කරනවා. මේව දේවල් වුණාම ප්‍රශ්නය තියෙනවා. කොහොම හරි එහෙනම් ඔයාට බැරිද කියලා වෙන කෙනෙක් ළමයා වැඩේ කරගෙන කොහොම හරි. ඉතින් මේ ෆොටෝ එක ගැහුවට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ මේ ෆොටෝ එක අහු වුණා. ඒ ගෑනු ළමයාගේ අම්මලාට. මිනිහා එක පාරට බය වුණා. බය වෙලා මොකද කරේ? වහබීලා බලා. අර කොල්ලව හබීල මලා. මලාට පස්සේ ඒ අම්මල තාත්තලගේ කතාව තමයි අපරාධේ කොල්ලේ මලේ. අපෙන් ඇහුවනම් අපි කැමැත්ත දෙනවනේ. මිනිහ හිතුව මට ලොකු සිද්ධියක් වෙයි, ලොකු භයානක තත්ත්වයක් උදා වෙයි කියලා. එතන මිනිස් කලව මලා. මලා ගැල්ලමේගේ අම්මලා අවසානේ කිව්වේ මොකද? අපරාධේ කොල්ල මලේ. අපෙන් ඇහුවන මොකද්ද මේ ළමයේ අඩුව? මේ ළමයට අපි කැමැත්ත දෙනවා. ඈ ඒගොල්ලෝ කැමති නම් ඒගොල්ලන්ට ඒක කටයුතු කරගන්න තිබ්බා. මොකද කිසි අඩුවක් නැහැ නේ මේ ළමයා හරි හොඳ ළමෙක් නේ. අන්න බලන්න අපරාධ ජීවිත. කම්පන තරංග. එවැනි මේ මානසිකත්වයන් දිහා බැලුවාම තමයි අපි මේ අපිට වැඩි හොඳට සතුටින් ලස්සනට ප්‍රබුද්ධව ඉන්නවයි කියන ජීවිත තුල මානසිකත්වය බොහොම මේ නොදියුණුයි කියන එක තේරුම් ගත්තේ අපි ඒකෙන්. මොකද ඒ වගේ යාළුවෝ මම දැක්කේ මට වඩා සතුටින් ඉන්න අය හැටියට. එදා මම මට වඩා හොඳට අඳින, පළඳින, නිතරම hina වෙලා ඉන්න, කොණ්ඩ මෝස්තර දාන හොඳ හොඳ විදියට අඳින පළඳින මේ මිනිස්සු. ඉතින් මම කල්පනා කරනවා ඇයි මම මෙච්චර දුකෙන් ඉන්නේ බලන්නේ යාළුව කොච්චර හොඳින් සතුටින් නැහැ. ඔව් ඔවුන් තුල මේ නොදියුණු කර්මම තමයි ඒ තුල තිබිලා තියෙන්නේ. අමුතු බවක් නැහැනේ. දැන් මම සමහරවිට සෙරප්පු දෙක නැතුවක් තියනවා, අහු වෙච්ච සෙරප්පු දෙකක් දාගෙනත් යනවා. සිවුරු හරේ මෙහෙ වුණත් මේ මෙහිම හොඳට පොරවන්න ඕන, මෙහිම ඉන්න ඕන. එහෙම එකක් නැහැ. ඇයි එහෙම එකක් නැත්තේ? අපි විතර හදාගත්ත ආටෝපය නෑ. මේ මෙහිම වෙන්න ඕන, මෙහිම වෙන්න ඕන, මෙහෙම කියලා මොකද්දෝ එකක් තමා තුළ ආරූඪ කරන්න හදන්න උමනාකමක් නෑ. දැන් ඔය බලන්න සලෝන් වලට ගිහිල්ලා කොච්චර කැත වෙනවද කට්ටිය. ඈ? මනුස්සයා මනුස්සෙයි බවට පත් වෙන බය වෙනව දැක්කහම. ඇයි? ඒ තමා තුළ හදන චිත්‍රය. ඒ වගේ කෙනෙකුට නිකන් හරි කෙනෙක් කැතයි කියලා කිව්වොත් එයත් එක සදාකාලික බද්ධ වෛරය එනවා. හැබැයි ලස්සනයි කියලා කිව්වොත් ආයතේ ඊට වඩා තෑග්ගක් තවත් නැහැ. කොච්චර කැත වුණත් හොඳට මේ ගොඩක් මහන්සියලා මෙයා ෆේෂල් එක කරගෙන ඇවිල්ලා තිනවා කියලා පේනවනම් ලස්සනයි කියලා කියන්නේ කවදාවත් කියන්න එපා කැතයි කියලා. ඒක තමයි සපාරය. මොකද නැත්තම් පව් මානසික අගතියකට පත් වෙන්න පුළුවන් ඒ තුලින්. ඒක තමයි මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම. ඒක තමයි තියෙන දේ. දැන් ඔබට තේරෙනෝ ඔබ කුමන ආකාරයක පරිවර්තනයක් ඇති කරගත යුතුද ඔබේ මනස තුල. සබ්බේ සංඛාරා අනිච්චා කියන තැනට ඔබ පිමිසිය යුතුයි. ඔබ ඉන්නේ යම් යම් සංස්කාරක නිත්‍යයි කියන තැන. ඒකයි ඔබට ඔය තියෙන දුක්, ප්‍රශ්න, ගැටලු, සංවේග, සන්තාප ඔක්කොම තියෙන්නේ. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියවනම් එහෙම කිසිම රූපයක්, කිසිම සංඥාවක්, කිසිම වේදනාවක්, කිසිම විඥානයක් එයා තුල නැහැ. සියලුම අධ්‍යාත්මික සංඥාවෝ මම නිත්‍ය කරගන්නේ නැහැ. රූප නිත්‍ය කරගන්නේ නැහැ, ශබ්ද නිත්‍ය කරගන්නේ නැහැ, ගන්ධ නිත්‍ය කරගන්නේ නැහැ, රස නිත්‍ය කරගන්නේ නැහැ, ස්පර්ශ නිත්‍ය කරගන්නේ නැහැ, සිතුවිලි නිත්‍ය කරගන්නේ නැහැ, ආකල්ප දෘෂ්ටි නිත්‍ය කරගන්නේ නැහැ. අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ කැඩෙනවා හරි බිඳෙනවා හරි නැති වෙනවා හරි කියන නිත්‍යතාවයක් නෙමෙයි. ලංකාවේ තියෙන අනිත්‍යයි කියලා හදාගත්ත නිත්‍යතාවයක්. ඒ නිසා ලංකාවේ බෞද්ධයෝ අනිත්‍ය නිත්‍ය කරගත්ත ජාතියක්. අනිත්‍ය අනිත්‍ය විදියට මාත හරින්න. යංකෝ භික්ඛවේ අනිච්ඡං తత్రతే ඡන්தோ පහතම්බෝ. තියමක් අනිත්‍ය නම් ඒකට තියෙන ඡන්දය ප්‍රහාණය කරන්න. නමුත් අනිත්‍යයි කියලා දෙයක් ඡන්දයකින් ඇලෙන්න හදා ගන්න එපා. අනිත්‍ය දේවල් අනිත්‍ය ලෙසම අතහරිනව මිසක් අනිත්‍ය දෙයක් තවත් ආකාරයකට ග්‍රහණය කරන්න එපා. දැන් අර මේක මේ ආකාරයට ග්‍රහණය කරන්න එපයි කියලා කිව්වට පස්සේ මොකද කරන්නේ? වෙනත් ආකාරයකට ග්‍රහණය කරන්න යනවා. දැන් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ග්‍රහණය කරන්න එපයි කියපු ගමන් අපේ අය මොකද කරන්නේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ග්‍රහණය කරන්න යනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ග්‍රහණය කරන්න යනවා. ඒක තමයි ඇති වෙන ගැටලුව. ඒ නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ග්‍රහණය කරන්නත් එපා, නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ග්‍රහණය කරන්නත් එපා. එහෙම ග්‍රහණය නොකරන තැන තමයි සැබෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රියාත්මක වෙන්නේ. දැන් පැහැදිලිද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ග්‍රහණය කරන්නත් එපා, නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ග්‍රහණය කරන්නත් එපා. අන්න එතනයි අනිත්‍යතාවයේ සැබවින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන තැන. දැන් කොහොමද එතන බලන්න? බුද්ධිමේ ඥානමේ ස්පර්ශ කරලා බලන්න ඒ ධර්ම කරුණ තුල දහම් රසය තියෙනවද කියලා, ලෝකෝත්තර ගුණය තියෙනවද කියලා බලන්න. අවේදීත, අකාලික, අසංකාරික, නිරෝධ සහගත ගුණේ තියෙන්න ඕන නිවනේ. ඒකයි නිතරම බලන්න. සාන්දිට්ඨිකෝ, අකාලිකෝ, එහිපස්සිකෝ, ඕපනායිකෝ, පච්චත්තං වේති තබ්බෝ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න, සාන්දිට්ඨික කරගන්න පුළුවන් දෙයක්, මතවාදයක් හැටියට තියාගෙන ඉඳලා ලබනාත්ම ස්වර්ගයේ යන්න හරි නිවන් පුරේ යන්න හරි තියෙන දෙයක් නෙමෙයි. මලාට පස්සේ නිවන් සබ ලැබේවා කියලා කියන එක මහා මෝඩකම. ජීවත් වෙලා ඉද්දී නිවන් සබ ලැබේවා කියලා කියන්න ඕන. මළාට පස්සේ නම් හොඳ උපතක් ලැබේවා කියලා කියන්න පුළුවන්. ඒත් ඉතින් අපි ලැබේවා කිව්වට ලැබෙනවද යාව මනස හදාගෙන තිබුණු පැත්තට තමයි යන්නේ. එයාගේ මනස නම්මශීලී කරලා තිබුණු පැත්තට තමයි යන්නේ. එයාගේ මනස අගතිගාමීත්වයට පත් කරලා තිබුණු නම් ඒ පැත්තට තමයි යන්නේ. ලෝකයේ අය කොයි විදියට දකින්නවද මොන විදියට දකින්නවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමා දෙස තමා පිළිබඳව තමන්ට දැනෙන්නේ තමාව මොන විදියටද කියන එක තමයි ගැටලුව. ඒකයි වැදගත්කම. තමන්ට තමන්ව පිරිසුදුව තේරෙනවා නම්, පැහැදිලිව තේරෙනවා නම්, ඒ මුළු ලෝකයක් වැරදිව දැක්වත් හරි කොට දැක්වත් ඒක ඇති වෙන කම්පනයක් ගැටලුවක් එයාට නැහැ. ගොඩක් වෙලාවට මේ අනුන්ට හොඳ වෙන්න ගියහම තමයි මේ ප්‍රශ්න ලෝකෙ උපදින්නේ. ඒ නිසා අනුන්ට හොඳ වෙන්න එපා. ඔබ තමන්ටම හොඳ කෙනෙක් වෙන්න. දැන් අපේ මේ අක්කලා එහෙම කියන්නේත් අපිට මේ සමාජයට ගැලපෙන්න අඳින්න. කොහොමයි සමාජයට ගැලපෙන්න අඳින්නේ? මං අඳින්නේ මට ඕන විදියට. මට හොඳයි කියලා දැනෙන විදියට, මට පහසුයි කියලා දැනෙන විදියට මම ඇඳුමක් අඳිනව මිසක්, සපත්තු දෙකක් දානව මිසක් මට මේ සමාජයට ඕන විදියට අඳින්න බෑ. සමාජය මට ඕන විදියට හැඩගස්ස ගන්නව නිසා මට සමාජයේ විදියට හැඩගැහෙන්න බෑ. සමාජය හරම හිතයි, මෙහෙම හිතයි, මෙහෙම. සමාජය හිතන එකේ මට වැදගත් කමක් නැහැ නේ. මට මාව දැනෙන්නේ කොහොමද? හොඳ විදියට දැනෙන, හරි විදියට දැනනවනම් එච්චරයි. ආයිකේ ප්‍රශ්නයක් නෑ නේද? දැන් මගුල් ගෙදරට ගියාම අනිත් අයට අපිව දැනෙන්න ඕන විදිය. ඒක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඒ නිසා ලොකුවට ඉන්න, ලොකු කමට ඉන්න එපා. ලොකුවට ඉන්න, තමා තුළ තමන් තුළ ලොකු බවක් තියෙන්න ඕන. ඒක හරි බව, ඒක තමන්ට දැනෙනදී. ලොකු කම කියන්නේ සමහරලාට හීනකමක් තමා තුළ තියෙන්න පුළුවන්. නමුත් ලොකු කමට පෙනී හිටිනවා. අනුන්ගේ මාලයක් හරි කරේ දාගෙන ලොකු කමට පෙනෙන. එහෙම නෙමෙයි. ලොකු කමක් නැතුව ලොකුවට ඉන්න. ලොකු කෙනෙක් වෙන්න ලොකු කම කියන එක පැත්තකට දාලා. ලොකුවට ඉන්න. අධ්‍යාත්මිකව තමන් ශක්තිමත් බව, තමන්ට තමන් හරි බව, තමන් නිවැරදි බව, තමන් නිවැරදි දර්ශනයක් තුළ ඉන්න බව දැනෙන්න ඕන. ඒක තමයි ලොකු කමක් නැති ලොකුවට ඉන්න ජීවිතයක ස්වභාවය. එයාට ඕන එයා තුළ ධනවත් බවක් එයාට දැනෙන්න, මිසක් ලෝකෙට අපි ධනවත් කියලා පෙන්වන්න, අපි පෝසත් කියලා පෙන්වන්න, අපි උගත් කියලා පෙන්වන්න, අපි ලස්සනයි කියලා පෙන්වන්න එහෙම උමනාවක් නැහැ. තමා තුළ තමන්ට නිරෝගීව ඉන්න පුළුවන් නම්, ධනවත්ව ඉන්න පුළුවන් නම්, ගුණවත්ව ඉන්න පුළුවන් නම්, සිල්වත්ව ඉන්න පුළුවන් නම්, ඒක තමයි වැදගත්. තමා තුළ තමා යහරි ප්‍රබලයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නපරේසං විලෝමානි නපරේසං කතා අත්තනාව වික්කේය කතානිය කතානිච සුද්ධි අසුද්ධි පච්චත්තා ඥාඤ්ඤෝ අඤ්ඤ විසෝදේ. අනුන්ට ලෝකේ තීරණය කරන්න බෑ. තවත් කෙනෙක්ගේ තියෙන පිරිසුදුකම අපිරිසුදුකම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් තමන්ටමයි. ඒක තමන්ට දැනෙන දෙයක්. තමන්ට දැනෙන දෙයක් ඒක. තමන්ටම දැනෙන දෙයක්. ඉතින් තමන්ට තමන්ව පිරිසුදුයි කියලා දැනනවා නම් ඊට වඩා ප්‍රශංසාවක්, ඊට වඩා ධනයක්, ඊට වඩා දෙයක් ලෝකේ නැහැ. ඒ නිසා ඔබට ඔබ නිවැරදි වෙන්න, ඔබට ඔබ පෝසත් වෙන්න, ඔබට ඔබ ජයග්‍රාහී පුජ්‍යලේ බවට පත් වෙන්න. කුමන හෝ දෙයක් මේ මොහොතේ මා අල්ලාගෙන සිටිනවාද? අතහරින්න වෙරදරනවාද? ක්‍රියාවකට බැසගන්නවාද? එසේ නොවී මෙසේ වේවා, මෙසේ නොවී එසේ වේවා, කෙසේ හෝ මේ නුවණ ශක්තියින්, දෘෂ්ටියින්, සංකල්ප, වචන, අධ්‍යාත්මය තුළ මෙහෙයුම් කාරකයක් හැටියට, මෙහෙයුම් පද්ධතියක් හැටියට ධාවනය කරන ගුණයක් තියෙනවාද කියලා බලන්න. එසේ නැත්නම් තමන්ට චිත්ත විවේකය උපදිනවා. ඒ චිත්ත විවේකය මහත් වූ ශාන්තිකර ගුණයකින් යුක්තයි. සියල්ල යන වචනයද සමග සියල්ල අතහරින්න. සියලු අතීත කරුණු, සියලු අනාගත කරුණු, සියලු වර්තමාන කරුණු අතහරින්න. මමත්වය නොමැති තැනක ජීවිතය ආරම්භ කරන්න. මම නැති තැනක ජීවිතය ආරම්භ කරන්න. මම නැති තැනින් ලෝකේ දකින්න. මම නැති තැනින් ලෝකේ ස්පර්ශ කරන්න. මම නැති තැනින් ලෝකේ විඳින්න. මම නැති තැනින් ලෝකේ සංඥා කරන්න. මම නැති තැනින් අනාගතයේ දෙස බලන්න. මම නැති තැනින් අතීතයේ දෙස බලන්න. මමත්වය නැති තැනින් වර්තමානයේ දෙස බලන්න. සාදු සාදු. හැම දිනාටම සද්ධර්ම අවෝදේ සිදු කරගන්න වඩා වඩාත් වෙර වීර්ය මහන්සිය අකාලිකව කැපවීම කරත්වා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාට තෙරුවන් සරණයි.